සම්පෝරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තාරක මහත්මාත්, අනුජනෝනා මහත්මියත් අද දින මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයට ඇවිදෙල්ලා විහාරස්ථානයේ ඉපැරණි බෝධින් වහන්සේ අභියස මල් පහන් ආදිය පූජා කරලා, ඒ වගේම බුදුමැදුරෙහි ඒ ආලෝක පූජා මල්ලාදිය පූජා කරලා විශේෂ බෝධි පූජාමය පින්කමක් සිදු කරමින් ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන අවස්ථාව. ශ්‍රී ලංකාවේ වාසය කරන ඒ දයනී විධානගම ඒ ගුණවර්ධන ආදරණීය සොහිරියටත්, ඒ ආදරණීය දරුවන් දෙපළට අකිල දයන් ඒ දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා සිදු කරන ආශිර්වාදාත්මක සම්බුද්ධ පූජාමය බෝධි පූජාමය පින්කමයි මේ ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන්නේ. ඉතින් තමන්ගේ ආදරණීය සොහිරිය අසනීපෙන් පසු වන මේ අවස්ථාවෙහි ඒ සහෝදරිය කෙරෙහි ඉමහත් කරුණාවෙන් අපේ තාරක විධානගම මහත්මාත්, අනුජනෝනත් මේ පින්කම සංවිධානය කළා. ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරලා මේ ආශිර්වාදාත්මක පින්කමක් බෝධි පූජාමය පින්කමක් සිදු කරන්න ඕන කියන උමනාවෙන් ඉමහත් කරුණාවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඒ දයනී ආදරණීය සොහොරියට ආශිර්වාද කරනවා. බුදු දම සංඝ කෙන තෙරුවනි ආශිර්වාදයෙන්, එවාගේම මේ විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් සිද කලා වූ අප්‍රමාණ පින්සිටි විඩවල බලයෙන් ඔබතුමී ඇතුළු ඒ දරුවන් දෙපළ ප්‍රධාන පවුලේ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපේ එකට ගාථහා කියල වන්දනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමින් ඒ සොහොරයටත් ආදරණය දරුවන් දෙපළටත් ආශිරවාද කරනවා. සාදෝ සාදෝ සාදෝ. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදේ සං සන්දේරකං සොන්න තනුපලා සං සංලාපදේසින් පනමේ බෙසාසං සංසාභිගන් කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවෙතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සංනාපදන්සිම් හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස එතෙපෙසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුන් අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේ ච බුද්ධා අතීතා ච යේ ච බුද්ධා අනාගතා අච්චුම් පන්නාචයේ බුද්ධා අහං වන්දාමි සම්බදාන් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං උන්තමංගේන වන්දේහං පාදපං සුවරුන්තමං බුන්දේයෝ කලිතෝ දෝසෝ බුන්දෝ කමතු තම්මමං ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සේකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤූහිතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුම්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සම්බදා උන්තමංගේන වන්දේහං ධම්මං චති විදං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තං මමං නන්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගල ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පංචොම් පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා උත්තමං ගේන වන්දේහං සංඝං චති විදෝන්තමං සංගේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං නත්තේ මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධි බුන්දරූපං සකලං සදාම් යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තන් බෝධි පාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතා අහං පෙතේ නමස් බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒුතියංච මෙසං තතියංචං කමනං සෙන්ඨං චතුත්තං රතනාගරං පංච මන්නජ පාලංච මුචලින්දේන චට්ඨමන් සන්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං ඝනසාරම් පදින්තේන දීපේන සමදං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමන් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දං සිරේ පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤි තේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යථායිදං මේ කායෝ තථා විනාශභාවං සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං දීපේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං දූපේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පස්තුං සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං පුප්පේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පස්තුං සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං උදකේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පස්තුං සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං ගිලාන පංචයේන තේන සාදරං අදේවාසේ තුනෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයම් ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ සම්බං සණ්ඩාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි සදහවත් පින්නතුනි, අද දින මේ විශේෂ බෝධි පූජාමේ පින්කම සිදු කරලා ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන එදායනී නෝනා මහත්මියටත්, ඒ වගේම අඛිල දෙවින් පුතණුවන් දෙපළටත් මේ සිදු කරන සම්බුද්ධ පූජාමේ ආශිර්වාදයෙන් බෝධි පූජාමේ පින්කමේ බලයෙන් එවාගේම අප සිදු කරන බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා ආදී මේ සියලු පින්කමල බලයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. එළඹේ තියෙන සියලු ලෙඩ රෝග ආදී දුරු වේ. සියලු අපලෝපද්දර දුරු වේ. සෙත සාන්තිය යහපත උදා වේවා කියන පැතුමෙන් අප මේ ආශිර්වාද සිදු කරන අවස්ථාව. ඉතින් මේ පින්කම මැනවින් සංවිධානය කළ අපේ තාරක විධානගම මහත්මාත් අනුජ නෝනත් ඒ ආදරණීය සහෝදරයන් විදියට සහෝදරත්වෙන් ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරමින් පවතින්නේ. ඉතින් ආරම්භයේදීම අපි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් අරහං ආදී ඒ උතුම් බුදුගුණවල ආනිසංසයෙන් සියලු ලෝවැස සත්‍යයන් සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ලෝවැසි හැමදෙනාටම මෙත්සිත වැඩීම තුළින් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසල ධර්මය ආනිසංසයෙන් දයනී නොවනා මහත්මියට අකිල දෙවින් පුතුණුවන් දෙපළට නිදුක් නීරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. එයට සියලු යහපත සැලසේවා කියන පැතුමෙන් අප මේ වෙලාවේදී බුදුගුණ මෛත්‍රී භානා වඩමින් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන්නේ. සාදෝ සාදෝ සාදෝ. භගවතු අරහං බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤාණ චරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සෝයට පත්වෙත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සිහිපත් කරමින් ලෝවැසී හැම දෙනාටම මෙත්සිත දියුණු කිරීමෙන් මෙත් වැඩීමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් දයනී විධානගම මහත්මිය අකිල දෙවින් පුතණුවන් ඇතුළු ඒ හැම දිනාටම නිරුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනය සැලසේවා. ඒත් තිදෙනා නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නින්භයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්නතුනි, දැන් අප කවුරුත් එකට සෙත් පිරිස් සජ්ජහනා කරමින් එදායිනි නොවනා මහත්මියට, අකිල පුතුණුවන්ට, දෙවින් පුතුණුවන්ට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ බුද්ධ රත්නය ආශිර්වාදයෙන් ස්වාක්ඛාදාදී ගුණයන්ගෙන් සපිරි සද්ධර්මයෙහි ගුණානුභාව බලයෙන් සුපටිපන්නසාදේ උතුම් සංගුණවල බලයෙන් මේ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු දුක් කරදර දුරු වේ, සිත සාන්තිය යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දැන් සෙත් පිරිස් සජ්ජහනා කරමින් ඔබට ආශිර්වාද කරනවා. අප හැම දෙනාම එකට පිරිස් සජ්ජහනා කරමින් ඒ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඉතින් ඒ හැම දෙනාගේම සියලු යහපත් පැතුමන් සඵල වේවා කියන පැතුමෙන්. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස් බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝක් ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බු විඤ්ඤෝ හේතේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංග ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති. ඒතේන සංච වංජේන පාතු ත්වං රසනන්තයම් ඒතේන සංච වංජේන පාතු ත්වං රසනන්තයම් ඒතේන සංච වංජේන පාතු ත්වං රසනන්තයම් යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේන් ස සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අම්ප යංකින්චි වින්තං ඉදවාහුරංවා සංගේ සුවායං රතනම් පනීතම් නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතම් ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදංජගා සංඛෙ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්තෙකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීතම් ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්දසෙන්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤම සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනම් පනීතම් ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ට සතම් පසන්තා චන්තාරියේ තානි යුගානි හොන්තේත් තේ දක්කෙනෙයියා සුගතස්ස සාවකා ඒතේ සුදින් මහප්පලානි ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සච් සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාස තේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිම්බුදිං බුඤ්ජමානා ඉදම්පි සංගේ රතනම් පනීතම් ඒතේන සංච සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝ සියා චතුන්දිවාතේ බියසම්පකන්තියෝ තතෝපමන් සම්පුරි සංවද යෝ අරිය සංචානි අවෙන්ච පන්සති ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තානතේ භවන්නට්ට මන්නාදියන්ති ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සංච සුවන්ති හෝතු සාවස්ස දංසන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවන්ති සංඛාය දෙට්ටි විචිකිංචිතං ච සීලම්බතං යතන්ති කිංචි චතෝහ පායේ හිච විම්පමුන්තෝ ච චාබිඨානානි අභම්බෝ ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපක කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිංජාදාය අබම්බතා දෙට්ට පදංස වුන්තා ඉදම්පි සංගේ රතනම් පනේතන් ඒතේන සංචි සුවන්ති හෝතුන් වනම්පගුම්බේ යතාපුස්පිතන්ගේ ගිම්හානමාසේ පටමස්මිංගිම්න්නේත් තතුූපමන්දම්ම අදේ සයි නිම්බානගාමින් පරමං ඉදම්පිබුන්දේ රතනං පනීතන් ඒතේන සංචේ සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචි සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති දේරායතායම් පදීපෝන් ඉදම්පි සංගේ රතනම් පනේතම් ඒතේන සංති හෝතු යානේද බෝතානි සමාගතානි බොම්මානි නිව අන්තලෙංකේත් තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරෙක්කේත් තථාගතං මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේත් තථාගතං දේව මනුස්ස පූජිත සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන දුක්ඛාවෝපසමෙන්තුතේ ඒතේන සංච වංජේන භයාවෝපසමෙන්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝපසමෙන්තුතේ මහාකාරුණිකෝනාතෝ හිතාය සම්බපානිනං පෝරෙන්වා පාරමී සම්බා පන්තෝ සම්බෝධිමුත්තමං ඒතේන සංච වංජේන හෝතුතේ ජය මංගලං ජයන්තෝ බෝධියාමූලේ සංඛ්‍යානං නන්දි වන්දනෝ ඒවන්තුයං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සංකන්ත්වා බුද්ධරතනං ඕසදං උද්ධමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන ස්වන්තිනං නස්සන්තු පන්දවා සම්බේ දුක්ඛාවෝපසමෙන්තුතේ සංකන්ත්වා ධම්මරතනං ඕසදං උන්තමං වරං පරිලාවෝපසමනං ධම්මතේජේන ස්වන්තිනා නස්සන්තු පන්දවා සම්බේ භයාවෝපසමෙන්තුතේ සංකන්ත්වා සංඝරතනං ඕසදං වන්තේමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සන්තිනං නස්සන්තු පන්දවාසන්දේ රෝගාවෝපසමෙන්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නත්තේ තස්මා සන්ති භවන්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්තේ තස්මා සන්ති භවන්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං සංඝ සමන්නන්තේ තස්මා සන්ති භවන්තුතේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජය මංගලං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණා ප්‍රසන්නා ඒතේන සංචේන ජයස්සුතුයි හං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණා ප්‍රසන්නා ඒතේන සංචේන ජයස්සුතුයි හං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණා ප්‍රසන්නා ඒතේන සංචේන ජයස්සුතුයි හං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණා ප්‍රසන්නා ඒතේන සංචේන ජයස්සුතුයි හං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සම්බේතියෝ විවඤ්ඤන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්ව අන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානු භාවේන සදා සොන්ති භවන්තුතේ. නක්ඛන්ත යක්ඛ භූතානම් පාපංගහනි වාරණා පරෙත්තස්සානු භාවේන අන්තුතේ සන්නුපන්දවේ. නක්ඛන්ත යක්ඛ භූතානම් පාපංගහනි වාරණා පරෙත්තස්සානු භාවේන අන්තුතේ සන්නුපන්දවේ. දේවෝ වංසතු කාලේන සංස සම්පන්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි, මේ පිනතුන් අද දින ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට පැමිණිලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා. බෝධින් වහන්සේ උදෙසා මේ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් ප්‍රණීත පූජාව පූජා කළා. පිරිත් ධර්මය ශ්‍රවණය කළා. මෛත්‍රී භාවනාව බුදු ගුණ බහන වඩමින් සෙත් ප්‍රාර්ථනා කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් උතුම් පින්කමලානිසංසයෙන් අද විශේෂයෙන්ම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන දයනී විධානගම නෝනා මහත්මියටත් අකිල දෙවෙන් පුතුණුවන් දෙපළටත් මේ සියලු පින් කමලානිසංසයෙන් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා ඉක්මන් සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ සියලු පින්කම් මේ විහාරස්ථානයේට මේ බෝධින් වහන්සේට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් අනුමෝදන්ව දිවයිසුර වර්ධනය කර ගනිත්වා. මේ අවට යම්තාක් සත්‍යයා මේ පිණින් සුවපත්විය හැකේ දේවතාවන් වෙත්නම් එත් සියලු දෙනාද මේ පිණින් සුවපත්ව දිවයිසුර වර්ධනය කරගන්නා ගමන් අද විශේෂෙන් ආශිරවාද කරන්නට බලාපොරොත්තු වන දයනි නෝනා මහත්මියටත් අකිල දෙවෙන් පුතුනුවන් දෙපලටත් දෙවියන්ගේ ආශිරවාදයෙන් නිදුක් නීරෝගේ සම්පත්තිය චිරජීවනය සලසාදෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම්ව නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථා කියමින් එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බේ භූතා අනුමෝදන්තු සම්බේ සන්තා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දයා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්ත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්ත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්ත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය සියලු ඥාතිහු දනුමෝදන්ව සුවපත් වෙත්වා. විශේෂයෙන්ම තාරක මහත්මාගේත් අනුජනෝනගේත් මියගිය දයාබර පියවරු මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. එයාගේ සසර ජීවිත සුගතිගාමී කරගනිත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් කමලානිසංසෙන් මේ පින්තුන් හැම දෙනාටම අනුජනෝන, ඒවාගේ තාරක මහත්මා, ඒ ඩයනි, ඩයාබර සොහිරිය, අකිල දෙවින් පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම, ඒ ආදරණීය මෑණිවරු ඇතුළු සියලුම දෙනා මේ පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නත සන සිල්ල බුදු හිමි රුව දැකීමය ගත සන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සන සිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය මෙමට ඇති සැපය සසරින් මිදීමය කායේන වාචා චිත්තේන පමාදේන මයාකතම් අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සන්දෙට්ඨික අකාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුන්තර සාදු සාදු සාදු